සාදු සාදු සාදු බුදු සරණ වේවා සදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුම් සරණින් ජයම වේවා ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අද දින ලොස්සනිස් බෝධි විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලාත් අපේ දායක පිරිසත් මේ බෝධීන් වහන්සේ අභියසල රැස්වලා ඉතාම වටිනා කෘතවේදී ආශිර්වාදාත්මක පින්කම සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ ડોક્ટર වෝල්ට් ජයසිංහ මහත්මයාට ආශිර්වාද සඳහා සිදු කෙරෙන විශේෂ සම්බුද්ධ පූජාව බෝධි පූජාව සිදු කරන්නටයි බලාපොරොත්තු වන්නේ අප විහාරස්ථානයේ දිනුව වෙනුවෙනුත් ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ විහාරස්ථාන රාශියක් වෙනුවෙනුත් මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙහි තිරස්සිතිය සඳහා මහත්සේ ශ්‍රද්ධාවෙන් උපකාරවත් වූ ડોક્ટર වෝල්ට් ජයසිංහ මහත්මයාට සිදු කෙරෙන ආශිර්වාදාත්මක පින්කම එතුමාට නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ බලාපොරොත්තු වෙනුයි විහාරවාසී ගෞරවනීය මහා සංඝරත්නය මේ වෙලාවේ රැස්වී සිටින්නේ. ලොස්සනිස් බෞද්ධ විහාරස්ථානයේ මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන් සෙන්ටර්හි අධිපති ගෞරවනීය අහංගම ධම්මාරාම නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාදය අප මේ වෙලාවේ එතුමාට පිරිනමනවා. එවගේම මේ සිදු කරන්නා වූ සියලු කුසල් දහම්වල බලයෙන් එතුමා නිදුක් වේවා නිරෝගී වේවා බොහෝ කාලයක් සුවසේ වාසය කිරීමට මේ උතුම් පින්කමත් ආශිර්වාදයක් වේවා කියන ප්‍රාර්ථනා වෙනුයි ඔබ අප හැම දිනෙකම මේ පින්කමට ඉමහත් ශ්‍රද්ධාවෙන් සහභාගී වන්නේ ප්‍රතිමෙන් මාප පංචශීලයේ සමාදන් වෙලා ඉන් අනතුරුව බෝධි පූජාව පවත්වලා බුදුදහමේ සඳහන් විශේෂ ආශිර්වාදාත්මක දේශනාවන් සෙත්පිරිත් දේශනා කළා. ඒ වගේම බුදුගුණ මෛත්‍රිය සජ්ජහනා කරලා අප දොස්තර වෝල්ට් ජයසිංහ මහත්මයාටත් ඒ මහත්මියටත් පවුලේ හැම දෙනාටම මේ වෙලාවේ ආශිර්වාද කරනවා. ඒ නිසා ප්‍රතිමෙන් අප පංචශීලයේ සමාදන් වන්නටයි බලාපොරොත්තු වන්නේ. එනිසා පින්නතුනේ සඳහා නමස්කාරය කියන්න. Amish to the exalted one, the worthy one, the supremely enlightened one. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි I go to the Buddha for refuge. I go to the Dhamma for refuge. I go to the Sangha for a few years. Duti anti buddhaṃ saranaṃ gacchāmi. Duti anti dhammaṃ saranaṃ gacchāmi. Duti anti sanghaṃ saranaṃ gacchāmi. For the second time, I go to the Buddha for refuge. For the second time, I go to the Dhamma for refuge. For the second time, I go to the Sangha for refuge. Satyanti buddhaṃ saranaṃ gacchāmi. සතේ ධම්මං සරණං ගච්ඡාමි. සතේ සංඝං සරණං ගච්ඡාමි. For the third time, I go to the Buddha for refuge. For the third time, I go to the Dhamma for refuge. For the third time, I go to the Sangha for refuge. Five precepts, Panchasila. Panati pata veramane sikha padang samadhyami. I undertake the training tool to abstain from taking life. Adinna dana veramane sikha padang samadhyami. I undertake the training tool to abstain from stealing. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. I undertake that training tool to abstain from sexual misconduct. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. I undertake the training tool to abstain from false speech. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. I undertake the training tool to abstain from intoxicating drinks and drugs which causes heedlessness. සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි, අප මුලින්ම සඳහන් කළ ආකාරයට මේ වෙලාවේ අප බලාපොරොත්තු වන්නේ මේ සූදානම් කළාව මල් පහන් සුවඳ දුන් ගිලන් ප්‍රසාදයෙන් යුත් මේ සියලු පූජා ද්‍රව්‍යයන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙනුත් බෝධින් වහන්සේ උදෙසාත් පූජා කරන්නට. අද විශේෂයෙන්ම මේ සම්බුද්ධ පූජා පැවැත්වීමෙන් අප බලාපොරොත්තු වන්නේ ડોક્ટર වෝල්ටර් ජයසිංහ මහත්මයාට සෙත් ප්‍රාර්ථනා කිරීමට. එතුමාට නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සඳහායි මේ පින්කම විශේෂයෙන් පවත්වන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේහි දකුණු කැලිෆෝනියාවේහි පිහිටි ලොස් ඇන්ජලස් බෞද්ධ විහාරස්ථානයේ වසර 45කට අධික කාලයක් මේ සමාජයේ යහපත වෙනුවෙන් සුවිශාල ආගමික සමාජ මෙහෙවරක් කරපු විහාරස්ථානයක්. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ප්‍රථම විහාරස්ථානයේ විදියටයි මේ විහාරස්ථානයේ 1970 දශකයේ අගභාගයේ ආරම්භ වුණේ. ඒ සඳහා මූලික වුණේ ශ්‍රී ලංකා ඇමරිකා බුද්ධ ධම්ම සොසයිටිය එම සංගමයේ මූලිකත්වය දරපු පිනතුන් අතරින් ප්‍රධානතම කෙනෙක් තමයි ડોક્ટર වෝල්ටර් ජයසිංහ මහත්මයා. එතුමා ප්‍රධාන ඒ සදහවත් පිනතුන් මුලදී එම සංගමයේ පිහිටුවලා එම සංගමයේ සුවිශේෂ කාර්යභාරයක් විදියටයි විහාරස්ථානය ආරම්භ වුණේ. ප්‍රථමයෙන්ම හොලිවුඩ් ප්‍රදේශයේ ආරම්භ කරපු කුඩා විහාරස්ථානය දශක 40කට අධික කාලයක් ක්‍රමයෙන් සංවර්ධනය වුණේ සදහවත් පින්වතුන්ගේ කාරුණික අනුග්‍රහයෙන්. එම විහාරස්ථානයේ ස්ථාන ගණනාවකදී පැවතිලා අද මේ ලොස් ඇන්ජලස් කවුන්ටියේ පිහිටි පවීනා සිටිහි මේ අලංකාරවත් ස්ථානයට රැගෙන එනට ඒ සඳහා සුවිශාල දායකත්වයක් දක්වපු පින්වතුන් අතරින් ප්‍රධානතම කෙනෙක් තමයි වෝල්ටර් ජයසිංහ දොස්තර මහත්මයා. එතුමාගේ සුවිශාල කැපවීම නිසා තමයි අපට මේ විහාරස්ථානයේ මේ ස්ථාන රැගෙන ඒමට ඒ වගේම ඔබට මේ පෙනෙන මේ බෝධින් වහන්සේ කලින් ස්ථානවල පැවිදිච්ච බෝධින් වහන්සේ තින් ස්ථාන ගණනකට අප රැගෙන ආපු බෝධින් වහන්සේ. ඉතින් මේ සියලුම දේවල් මේ වගේ ලස්සනට තියෙන්නේ. ඒ වගේම අක්කර 4ක පමණ සුවිශාල භූමි භාගයක සුවිශාල විහාරස්ථානයක් අපට පවත්වා ගන්නට ලැබුණේ ජයසිංහ මහත්මයාගේ ආරුණික අනුග්‍රහය කැපවීම ධන පරිත්‍යාගය නිසා. එනිසා තව දශක ගණනාවක් සියවස් ගණනාවක් ඉදිරියට මේ විහාරස්ථානයේ පවතින තාක්කල් එතුමාගේ නාමය බොහෝ දෙනාගේ හදවත් තුළ තැන්පත් වෙලා තියෙනවා. එතුමාට ආශිර්වාදයේ ආනිසංසය පින තව බොහෝ කාලයක් නොකඩවා පවතිනවා කියලා අප විශ්වාස කරනවා. එනිසා එතුමාගේ ජීවිතයට එළඹලා තියෙන සියලු කරදර උපද්දරව දුරු වී සිත සහන්තිය යහපත් උදා වේවා. විශේෂයෙන්ම බුදුදම සංඝ කියන තෙරුවනේ ආශිර්වාදයෙන් විශේෂයෙන්ම ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ සීලාදී ප්‍රතිපත්තිවල ආනිසංසයෙන් අප විහාරස්ථානයේ වැඩ වාසය කරන ස්වාමින් වහන්සේලා හත් නම ගරුතර නායක ස්වාමින්දිරයන් වහන්සේ, ධම්මපීති හාමුදුරුවෝ, ධම්මාලංකාර හාමුදුරුවෝ, ශ්‍රීනන්ද හාමුදුරුවෝ, විසුද්ධි හාමුදුරුවෝ, එවාගේම අපේ ඥානසන්ත හාමුදුරුවෝ, සුවන්න හාමුදුරුවෝ ඇතුළු මේ පින්වන්ත ස්වාමින් වහන්සේලා හැම දිනෙකම එතුමාට මුළු හදවතින් මා ආශිර්වාද කරනවා. එවාගේම අප විහාරස්ථානයේ කටයුතු කරන අපේ සඳරුවන් ජයවික්‍රම මහත්මයා, එම මහත්මිය, එවාගේම කුසාන මහත්මයා, එවාගේම අපේ පින්වන්ත සුසන්ත සෙනරත් මහත්මයා ඇතුළු ඒ හැම දිනාගේ මා ආශිර්වාදය මේ වෙලාවේ ඔබතුමාට පිරිනමනවා. එවාගේම අපේ රවි ජයවික්‍රම මහත්මයා ඇතුළු ඒ හැමදෙනාටම හැමදෙනාගේම ආශිර්වාදයක් මේ වෙලාවෙහි දොස්තර මහත්මයා වෙනුවෙන් පිරිනමන ගමන්. ඒ වගේම අපේ සමිතියේහි ලේකම් මහත්මයා අජිත් මුණසිංහ මහත්මයා, එම නෝනා මහත්මිය ඇතුළු සමිතියේ හැමදෙනාගේමත්, දායක සමිතියේ හැමදෙනාගේමත් ආශිර්වාදය මේ වෙලාවේ පිරිනමමින් මේ වෙලාවේ සෝදානම් කලාව මේ සියලු පූජා ද්‍රව්‍යයන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරමු, පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනක වන්නා වූ මේ උතුම් පුණ්‍ය ඵලය අද විශේෂයෙන් සිහිපත් කරන ඩොක්ටර් වෝල්ටර් ජයසිංහ මහත්මයාට නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සඳහා හේතු වේවා. මේ සම්බුද්ධ පූජාමය බෝධි පූජාමය පැවැත්වීමේ සිදු කරගන්නා වූ කුසලී පින අනුමෝදන් වන මේ බෝධීන් වහන්සේට අධිගෘහිතව සිටින සියලු දෙවියන්ගේ ආශිර්වාදයනොත් එතුමාට සියලු යහපත අභිවෘද්ධිය සැලසේවා කියන කැතුමෙන් අපි කවුරුත් එකට ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජාව පවත්වමු. Venerable sir, dear friends in the Dhamma, now we are going to offer these items to the Supreme Buddha's noble qualities and this Bodhi tree. By the power of acquiring positive thoughts, at this moment we bless Dr. Walter Jaisingha. By the power of this merit, may he be well, happy and peaceful. May he live long time with good health. With that intention, now we all together will chant and offer these items to the Supreme Buddha's noble qualities. Sadhu, sadhu, sadhu. Namo tassa bhagavato arahato samma sambuddhassa. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. සංසාර සාරෝග විනීතනිසං සන්නේත සාතං සුචිසාරදේසං සන්දේරකං සන්නතනෝපලාසං සංලාපදේසින් පනමේ විසාසං සංසාදිගං කේවලමෝහනාසං සන්නාහ පන්මාර රණේ විසේසං සංසේවිතං දාසි මුදාරහසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නා සිත පාපනාසං සන්නාපදං සිංහත ගෝරපාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංගං පනමේ රසාසං වන්දාමි තේතියං සම්බං සම්බඨානේ සුපතිට්ඨිතං සාරේරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා ඝන සාරං පදින්තේන දීපේන තමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං ගන්ධ සම්භාර යුන්තේන දූපේන සුගන්ධිනා පෝජයේ පෝජනීයන්තං පෝජා භාජන මුන්තමං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පෝජයාමි මුනින්දං සිරිපාද සරෝරු පෝජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මෙතේන ච හෝතු මොක්ඛං පුප්පං මිලායාති යතායිදං මේ කායෝ තථායාති විනාශ භාවං අදේවාසේ තුනෝ බන්තේ පානියං නුපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදේවාසේ තුනෝ බන්තේ ගිලාන පංචයම් හිමං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදේවාසේ තුනෝ බන්තේ සම්බං සන්දාය පූජිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම සේවිතං ධම්මරාජේන පන්තුං සම්බෝධි මුන්තමං පෝජේමි බෝධි රාජානං දීපේනේ තේන සාදරං සේවිතං ධම්ම රාජේන පන්තුං සම්බෝධි මුන්තමං පෝජේමි බෝධි රාජානං දූපේනේ තේන සාදරං සේවිතං ධම්ම රාජේන පන්තුං සම්බෝධි මුන්තමං පෝජේමි බෝධි රාජානං පුම්පේනේ තේන සාදරං සේවිතං ධම්ම රාජේන පන්තුං සම්බෝධි මුන්තමං පෝජේමි බෝධි රාජානං උදකේනේ තේන සාදරං සේවිතං ධම්ම රාජේන පන්තුං සම්බෝධි මුන්තමං පෝජේමි බෝධි රාජානං ගිලාන පංචයේනේ තේන සාදරං ඉමේනා පුඤ්ඤ කම්මේන නිබාන සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබාන පන්තියා සාදු සාදු සාදු සැදැහැවත් වාසනාවන්ත පින්තුනේ දැන් අප බලාපොරොත්තු වන්නේ බුදුගුණ මෛත්‍රී භාවනාව සිදු කරලා පින්වත් හැම දෙනාටම ආශිර්වාද කරන්නට අප සරණ ගිය අපේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති මහා කරුණාව මහා ප්‍රඥාව ආදී ඒ උත්තම සම්බුදු ගුණ මෙනෙහි කරලා භාගතුන් වහන්සේ තුල පැවති අරහං සම්මා සම්බුද්ධ ආදී ඒ උතුම් බුදු ගුණ මෙනෙහි කරලා ඒ බුදු ගුණ සජ්ජහනා කරලා ඒ බුදු ගුණ වල අර්ථය මෙනෙහි කළා ඒ උතුම් සම්බුදු ගුණ බලයෙන් ලෝවැසී සියලු සත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියන මෛත්‍රිය වඩලා බුදු ගුණ මෛත්‍රී භාවනා තුළින් ජනිත කරගන්නා වූ මේ උතුම් කුසල ඵලය හේතුවෙන් ડોક્ટર වෝල්ටර් ජයසිංහ මහත්මයා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දිගාශ්‍රී ලබාවා කියලා අපි බුදු ගුණ මෛත්‍රිය සිදු කරන්ටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔබතුමාට මේ සියලු කුසල් අනුමෝදන් වේවා ආශිර්වාදයක් පිණිස හේතු වාසනා වේවා කියලා අපේ ස්වාමීන් වහන්සේලා හැම දිනෙකම මෛත්‍රී සාගතව ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු භගවතු අරහං බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ සන්තා භාගතුන් වහන්සේ තුල පැවති ආ වූ අරහං සම්බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්වෝ සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා By the power of the quality of the Supreme Buddha Arahan worthy may all beings in the world be well happy and peaceful may they attain the supreme bliss of liberation bhagavato සම්මා සම්බුද්ධ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ සන්තා භාගතුන් වහන්සේ තුල පැවති සම්මා සම්බුද්ධ බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වෝ සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා By the power of the quality of the Supreme Buddha, Samma Sambuddha, supremely enlightened, may all beings in the world be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. භගවතු විඤ්ඤාචරණ සම්පන්න බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. භාගතුන් වහන්සේ තුළ පැවති ආ වූ විද්‍යාචරණ සම්පන්න බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා. By the power of the quality of the Supreme Buddha, Vijayakarana Sampanna, endowed with knowledge and conduct, may all beings in the world be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. භගවතු සුගත බුද්ද ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. භාගවතුන් වහන්සේ තුළ පැවති සුගත සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා. By the power of the quality of the Supreme Buddha, Sugata, well gone, may all beings in the world be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. භගවතු ලෝකවිදු බුද්ද ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. භාගතුන් වහන්සේ තුළ පැවති ලෝකවිදු සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා. භගවතු අනුන්තර පුරිස ධම්මසාරති බුද්ද ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා.

භගවතු භගවා බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ සන්තා භාගවතුන් වහන්සේ තුල පැවති භගවා සම්බුදු ගුණ තේජසෙන් ලෝවැසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා. By the power of the quality of the Supreme Buddha, Bhagava, exalted, may all beings in the world be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. භගවතු අනන්ත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ සන්තා. භාගතුන් වහන්සේ තුළ පැවති අනන්ත සම්බුදු ගුණ තේජසෙන් ලෝවැසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා ශාන්ත සෝයට පත් වෙත්වා. By the power of all the qualities of the Blessed One, may all beings in the world be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. By the power of the quality of this merit, may all beings be well, happy and peaceful. By the power of practicing Buddha Anusati and Metta Bhavana, may Dr. Walter Jaisingha be well, happy and peaceful. May he live long with good health and happiness. May all his spiritual goals meet his success. Finally, may he attain the supreme bliss of liberation. Sadhu, sadhu, sadhu. Sadhavat vasanavanta pinutuni. Then Swamin vahansela bala purutuvanne. Setpiri sajjahana karala pinutun hamadenata maasirvada karana gaman. Vishesenma Dr. Walter Jaisingha mahatmata. නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමට. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ ආශිර්වාදයෙන් මේ විශේෂ පිරිත් දේශනාවේ ආනිසංසයෙන් ධර්මයේ ගුණානුභව බලයෙන් විශේෂයෙන්ම සත්බොජ්ජංගවල ආනිසංසයෙන් සති සම්බොජ්ජංග ධම්ම විචේ සම්බොජ්ජංග විරිය සම්බොජ්ජංග සීද සම්බොජ්ජංග පස්සාදි සම්බොජ්ජංග සමාධි සම්බොජ්ජංග උපේක්ඛා සම්බොජ්ජංග කියන මේ උතුම් බොජ්ජංග ධර්මවල ආනිසංසයෙන් වෝල්ට ජයසිංහ මහත්මයාට ලැබිලා තියෙන සියලු අපලෝපද්දුර දුරු වෙලා කායික මානසික සුවපත් භාවයේ දිනු වේවා එතුමාගේ සියලු කටයුතු සඵල වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි කවුරුත් එකට ගාථා කියලා ඒ අදාළ පිරිස් සූත්‍ර සජ්ජහානා කරමින් එතුමාට ආශිර්වාද කරනවා. මේ ශ්‍රවණය කරන පින්වත් ඔබ හැම දෙනාමත් මේ වෙලාවේ ඔබේ හිත හොඳට සතිමත්ව තියාගෙන බුදු ගුණ තුළ මෛත්‍රිය තුළ හිත පවත්වා ගනිමින් එතුමාට අප සාමූහිකව ආශිර්වාද කරමු. දිගාසිරි සම්පත්තියේ ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉති පිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ යජ්ජා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරතේ සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සත්තාතෝ භගවතා සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පංසිකෝ ඕපනයිකෝ පංචන්තං වේදිතම්මෝ විඤ්ඤෝ ඒතේ සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට පුරිස පුංගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්කිනෙයෝ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකං සාදීයතේන සච්ච වජ්ජේන පාතු සංරසනන්තයං ඒතේන සංච වජ්ජේන පාතු සංරසනන්තයං ඒතේන සංච වජ්ජේන පාතු සංරසනන්තයං යානීද භූතානි සමාගතානි බුම්මානි වායානි වහන්තලෙක්ක සම්දේව භූතා සුමනා භවන්තු අතෝපි සංකංච සුනන්තු බාසිතං තස්මාහි භූතානි සාමේත සම්බේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාචරන්තෝ චහරංචියේ වලින් තස්මාහි නේරක්කත අම්ප්‍රමන්තායං කිංචි වෙන්තං ඉදවා උරංවා සංගේ සුවායං රතනං පනීතං මනෝ සමන්නත්ති තථාගතේන ඉදං පිබුද්ද රතනං පනීතං ඒතේන සංජේන සුවන්ති හෝසු කයං විරාගං අමතං පනීතං යදජ්ජදා සංකේ මුනි සමාහිතෝ නතේන ධම්මේන සමද්දි කිංචේ ඉදං පි ධම්මේ රතනං පනීතං ඒතේන සුවන්ති හෝතු යම් බුද්ද සෙන්ටෝ පරිවන්නේ සුචින් සමාධිමානං පරිකඤ්ඤමාහෝ සමාධිනාතේන සමෝන විජ්ජති ඉදං පි ධම්මේ රතනං පනීතං ඒතේන සංජේන සුවන්ති හෝතු යේ පුංගලා අට්ඨ සතං පසන්තා චන්තාරියේ තානි යුගානි යොංසේ තේ දක්ඛිනෙය්‍යා සුගතං සාවකා ඒතේ සුදින්නානි මහප්පරානි ඉදං පි සංජේ රතනං පනීතං ඒතේන සංජේන සුවන්ති හෝතු සම්පයුන්තා මනසා දල්ලේන නික්කාමිනෝ ගෝතම සාසනම් මේතේ පන්ති පත්තාම තං විගය්‍ය ලද්ධා මුදා නිම්බුදින් බුඤ්ජමානා ඉදං පි සංඝේ රතනං පනීතං ඒතේන සංජේන සුවන්ති හෝතු යතින්ද කීලෝ පඨවින්ති තෝසියා චතුන් දිවාතේ වියසම්පකම්පියෝ චතෝපමංසක් වදාමි යෝ හරිය සංචානි අවෙච්ච පස්සති ඉදං පි සංඝේ රතනං පනීතං ඒතේන සුවන්ති හෝතු යේ හරිය සංචානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේශිතානි කිංචාපි තේහං ලතේවන් මට්ට මන්නාදියන්ති ඉදං පි සංඝේ රතනං පනීතං ඒතේන සංජේන සුවන්ති හෝතු සහවස්ස දන්සර සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවන්ති සංකාය දෙට්ටි විචිකිංචිතංච සීලම්බ තන්වාපි යදන්ති කිංචේ චතුහ පායේ හිත විම්පමුන්තෝ චචාබිතානානි අබම්බෝ කාසුන් ඉදං පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු සහවස්සදං කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසා වා අබම්බෝ සෝතංස පටිංචාදාය අබම්බතා දිට්ඨ පදංස ඉදං පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු වනම් පෙගුන්දේ යතා පුස්සිතං යේ ගිම්මාන මාසේ පටමස්මින් ගිම්මේ තතෝපමන්දම්ම වරං අදේශයි නිබ්බාන ගාමින් පරමං හිතාය ඉදං පි බුද්දේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු වරෝ වරඤ්ඤෝ වරදෝ වරහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේශයි ඉදං පි බුද්දේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු කේනං පුරාණං නවන්නත්ති සම්භවං විරන්ත චිත්තා ආයති කේ භවස්මින් තේ කේන බීජා අවිරුල්ලිච්ඡන්දා නිබ්බන්ති ධීරා යථායං පදීපෝ ඉදං පි සංඝේ රතනං පනීතං ඒතේන සංජේන සුවන්ති හෝතු යානීද භූතානි ආනි සමාදසානි බොම්මානි වායානි වහන්තලෙක්කේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවන්තියෝ සුයානි දබෝතානි සමාදසානි බොම්මානි නිවහන්තලෙක්කේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවන්තියෝතු යානි දබුතානි සමාගතානි බුම්මානි වායානි නිවහන්තලෙක්කේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවන්තියෝතු තේන සංච වංජේන දුක්ඛාවෝ ප්‍රසමෙන්තුතේ තේන සංච වංජේන භයාවෝ ප්‍රසමෙන්තුතේ තේන සංච වංජේන රෝගාවෝ ප්‍රසමෙන්තුතේ කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සංඝෝ ආ ආයස්මන්තං මහාකංසපං ඒතදෝච කච්චිතේ කස්සප කමනියං කච්චියාපනියං කච්චි දුක්ඛා වේදනා පටික්කමන්තිනෝ අදික්ක පටික්කමෝ සානං පඤ්ඤායතිනෝ අභික්කමෝ තීන මේ බන්තේ කමනියං නයාපනියං බල්ලා මේ දුක්ඛා වේදනා අභික්කමන්තිනෝ පටික්කමන්ති අභික්කමෝ සානං පඤ්ඤායතිනෝ පටික්කමෝ තී සම්ති මේ කස්සප ගොඤ්ජංගාමය සම්මදක්ඛාතා භාවිතා බෞලී කතා අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තන්ති කතමේ සන්ත සති සම්වඤ්ඤං ගෝකෝ කංසප සම්මදක්ඛාතෝ භාවිතෝ බෞලී කතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති ධම්මවිචය සම්බොඤ්ඤං ගෝකෝ කංසප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලී කතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති විරිය සම්බොඤ්ඤං ගෝකෝ කංසප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලී කතෝ ඥාය සම්බෝධාය නිබ්බානාය සංවන්තතේ තේති සම්බොඤ්ඤං ගෝකෝ කංසප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තතේ පස්සන්දේ සම්බොඤ්ඤං ගෝකෝ කංසප මයා සම්මදක්ඛා භාවිතෝ බහුලීකතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති සමාධි සම්බොඤ්ඤං ගෝකෝ කංසප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති උපේක්ඛා සම්බොඤ්ඤං ගෝකෝ කංසප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති මේ කෝ කංසප සන්ත බොඤ්ඤං ගාමයා සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තන්ති සංග භගව බොඤ්ඤංගා සංග සුගත බොඤ්ඤංගාති නමෝච භගවා අන්තමනෝ ආයස්මා මහාකංසකෝ භගවතෝ භාසිතං අභිනන්දේ වට්ටායි චායස්මා මහාකංසකෝ ධම්මා ආබාධා සතා පහේනෝ චායස්මතු මහාකංස පංසසෝ ආබාධෝ අහෝ සීසේ තේන සංච වංජේන සන්තිතේ හෝතු සම්බදායේ තේන සංච වංජේන සම්බරෝගෝ විනස්සතු තේන සංච වංජේන හෝතු තේ ජය මංගලං තන්නං කරෝ මහාවීරෝ මේදං කරෝ මහායසෝ සරණං කරෝ ලෝකහිතෝ දීපං කරෝ ජ්‍යොතින්දරෝ කොණ්ඩඤ්ඤෝ ජනපාමොක්ඛෝ මංගලෝ පුරිසාසවෝ සුමනෝ සුමනෝ ධීරෝ රේවතෝ රතිවන්දනෝ සෝභිතෝ ගුණසම්පන්නෝ අනෝමදන්ති ජනොත්තමෝ පදුමෝ ලෝක පජ්ජෝතෝ නාරදෝ වරසාරති පදුමුන්තරෝ සන්ත සාරෝ සුමේදෝ අංග පුංගලෝ සුජාතෝ සම්වදෝ කංගෝ පියදන්සේ නරාසභෝ අත්තදන්සේ කාරුණිකෝ ධම්මදන්සේ තමෝනුදෝ සින්දන්තෝ අසමෝලෝකේ තින්සෝ වරද සංවරෝ කුන්සෝ වරද සම්බුන්දෝ විපස්සේච අනුපමෝ සිකේ සම්බහිතෝ වෙස්සබෝ සුඛදායකෝ කකුසන්දෝ සන්තවාහෝ කෝනාගමනෝ රණංජෝ පස්සපෝ සිරි සම්පන්නෝ ගෝතමෝ සක්්‍ය කුංගවෝ තේ සංසංචේන අන්තිමෙන්ත බලේන ච තේපි ත්වං අනුරක්ඛන්තු ආරෝග්‍යේන සුඛේන චාසි සම්වේතයෝ දිවංජන්තු සම්බරෝගෝ විනස්සතු මාතේ භවන්තරායෝ සුඛේ දීර්ඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධ අනුභවේන සදා සන්ති භවන්තසේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභවේන සදා සන්ති භවන්තසේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභවේන සදා සන්ති භවන්තසේ නක්ඛන්ත යක්ඛ භූතානං පාපංගා නිවාරණං පරිත්තස්සානුභවේන හන්තු තේ සන්නුපද්දවේ දේවෝ වස්සතු කාලේන සස්ස සම්පන්තියෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ ආකාසණ්ඩා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා අනුමෝදෙන්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසණ්ඩා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදෙන්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසණ්ඩා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදෙන්වා චිරං රක්ඛන්තු තං සදා සාදු සාදු සාදු ගෞරවනීය ස්වාමීන් වහන්සේ සැදැහැවත් වාසනාවන්ත පින්තුනේ අද මේ සන්ධ්‍යා යාමේහි ලසනිස් බෞද්ධ විහාරස්ථානයේ මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන් සෙන්ටර්හි මේ උතුම් බෝධින් වහන්සේ අභියසිත රැස්ුණා වූ පින්වත් හැම දෙනාම මේ ස්වාමීන් වහන්සේලා සමග ඉතාම උතුම් ආශිර්වාදාත්මක පින්කමක් සිදු කරපු අවස්ථාව. ප්‍රථමයෙන්ම පංචශීලයේ සමාදන් වෙලා සම්බුද්ධ පූජා, බෝධි පූජා ආදිය පවත්වලා බුදුගුණ මෛත්‍රී භාවනාව සිදු කරලා සත්පිරිස් සජ්ජහානා කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සීල කුසලල බලයෙන් අපි හැම දිනෙකම බලාපොරොත්තු වන්නේ ડોક્ટર වෝල්ටර් ජයසිංහ මහත්මයාට සෙත් ප්‍රාර්ථනා කරන්නට. ලොස්සනිස් බෝධි විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා වගේම මේ ඇමරිකා එක්සත් ජනපදයේ සියලුම විහාරස්ථානවලත් සියලුම ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාදයේ අප මේ වෙලාවේහි වෛද්‍ය වෝල්ටර් ජයසිංහ මහත්මයාට පිරිනවන්නට කැමැතියි. මේ රටේ බොහෝ විහාරස්ථානවලට වෝල්ටර් ජයසිංහ මහත්මයා බොහොමත්ම මෛත්‍රියෙන් කරුණාවෙන් උදව්පකාර කරපු සැදැහැවත් දායක මහත්මයෙක්. ඒ මහත්මයා ඉතාම මහන්සියෙන් උපයපු ධනය වියදම් දන් කරලා මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා වසර 100 ගාණක් ඉදිරියට විහාරස්ථාන පවතින ආකාරයට විහාරස්ථානවල දියුණුව සඳහා මහත් වූ කැපවීමක් පරිත්‍යාගයක් කරපු කෙනෙක්. එනිසා මේ රටේ සියලුම විහාරස්ථානවල ආශිර්වාදය, ඒ ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය එතුමාට නිරතුරුව හිමි වෙනවා. එනිසා මේ අවස්ථාවේදී අප සිදු කරගත් මේ සියලු කුසලල බලයෙන් එතුමා නිරුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දිගාසිරි සම්පත් ලබාවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම මේ පින වෝල්ටර් ජයසිංහ මහත්මයාගේ දෑබර ස්වාමි දියණිය අයේෂා ජයසිංහ මහත්මියටත්, ඒ වගේම මේ දූ දරුවන් හැමදෙනාටම මෙහි ආශිර්වාද සැලසේවා. ඒ වගේම මේ පින්කම මැනවින් සිදුකරන්ට උදව්පකාර කළා වූ සුසන්ත සෙනරත් මහත්මයා, ඒ වගේම සඳරුවන් ජයවික්‍රම මහත්මයා ඇතුළු මේ හැමදෙනාටම මේ උතුම් පින්කම ආනිසංසයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා කියලා අපි මෙසිතින් ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මේ සියලු කුසල් අපි දෙවියන්ටත් අනුමෝදන් කරවමු. සම්මදෘෂ්ටික දෙවියනුත් මේකෙන් අනුමෝදන්ව මේ හැම දිනාටම දෙවියන්ගේ දැහැමේ රැකවරණ ආශිර්වාදයේ සැලසේවා. පින් අනුමෝදන් වන දෙවියන් සම්බුද්ධ ශාසනයත් ලෝකියත් බොහෝ කාර්යයක් රැකදෙත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. එත්තාවතාචම්මේහි සම්බතං කුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්තේ සෙන්දියා එත්තාවතාචම්මේහි සම්බතං කුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්තේ සෙන්දියා එත්තාවතාච අම්මේහි සම්බතං කුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්තේ සෙන්දියා. රැස් කරගත් මේ සියලු කුසල් අප නමින් මියගොස් පින් බලාපොරොත්තුවකින් කිසියම් ඥාති පිරිසක් වෙතනම් ඒ සියලු දෙනාද මේ පින දැක සුවපත් වෙත්වා, සුගතිගාමී වෙත්වා, අවසන උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන පැතුමෙන් අපේ මියගේ ඥාතීනටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි, සදහවත් වාසනාවන්ත පින්තුනි, මේ උතුම් බෝධින් වහන්සේ අභියසක රැස් වුණා වූ ඔබ අප හැම දෙනෙක්ම ඉතාම වටිනා පෘථවේදී ආශිර්වාදාත්මක පින්කමක් සිද කරලා නිමාටපත් වෙච්ච අවස්ථාව. ලොස්සනිස් බෝධ විහාරස්ථානයේ වැඩවසන මේ උතුම් බෝධින් වහන්සේ සමීපයේ ඉඳගෙන අප ඉතාම අදිස්ථානෙන් යුක්තව මෛත්‍රී සාගතව ප්‍රාර්ථනාවක් කරපු වෙලාව. අප විහාරස්ථානයේ දිනු වෙනුනොත් ඒ වගේම බොහෝ විහාරස්ථානවල දිනු වෙනුනොත් මහත් වූ ශාසනික අනුග්‍රහයක් සිද කළා වූ මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා සිය ජීවිතයෙන් බොහෝ කාලයක් අප කළා වූ ඒ වගේම තමන් ඉතාම මහන්සියෙන් හරියම්බ කරපු ඒ ධාර්මික ධනය මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා නිර්ලෝභීව පරිත්‍යාග කළා වූ ඒ පින්වත් ඩොක්ටර් වෝල්ටර් ජයසිංහ මහත්මයාගේ ජීවිතයේ මේ සැඳෑ සමය ගත කරන අවස්ථාවේදී එතුමාගේ කායික මානසික සුවපත් භාවය අපේක්ෂාවෙන් සිද කළා වූ මේ උතුම් පින්කමයි මේ අප නිමාට පත් කරන්නට බලාපොරොත්තු වන්නේ. අප විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා වගේම මේ රටේ සිටින සියලුම ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාදයත් එතුමාට මේ අවස්ථාවේදී පිරිනමමින් මේ උතුම් පින්කමේ ආනිසංසයෙන් එතුමා ඇතුළු ඔබ අප හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය සැලසී බොහෝ කාලයක් මේ උතුම් සම්බුද්ධ ශාසනය තුළදීම දාන ආදී කුසල් දහම් සිදු කරන්නට, සීල සමාධි ආදී ප්‍රතිපත්ති ධර්මයන් සම්පූර්ණ කරන්නට, සියලු කායික මානසික නිරෝගී භාවය සැලසේවා. මේ උතුම් පින්කම ආනිසංසයෙන් ඔබ අප හැම දෙනාටම උතුම් වූ ධර්මාවබෝධය, නිර්වාණ අවබෝධය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. දුක්ඛං පන්තාච නින්දුක්ඛං භයං පන්තාච නින්භයං සෝකං පන්තාච නිසෝකං හොන්තු සම්බේ පිපානිනෝ දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා සොරින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා අභිවාදන සීලස්ස නිච්ඡං වන්දාපචායින චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේව අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතු සාදු සාදු සාදු.